අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලොස් ඇන්ජලස් පෞද්ගලික හරස්ථානයේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ සැපමිනිය ඔබ හැම දෙනාටම අදින් ආරම්භ වන 2020 වර්ෂය නිදුක් නිරෝගී සම්පන්න සතුට ගෙන දෙන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්තුනි අවුරුදු 40කට අධික කාලයක ඉතිහාසයක් තියෙන ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානයේ නව නිවසකට පැමිණිච්ච අවස්ථාව. මම හිතන්නේ මෙතන ඉන්න හැම දෙනාටම තමන්ගේ ජීවිතේ ඉතාම සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක්. ඔබ හදවතින්ම බුදුහාමුදුරෝ ධර්මය සංඝයා සරණ ගිහිල්ලා නම් ඔබටම කියා ලොකු ගයක් හදාගත්තට වඩා සතුටක් මෙවැනි අවස්ථාවකදී ඔබ හිතට දැනෙන්නට ඕන. ඔබ ශ්‍රද්ධාවන්ත නම්. ඉතින් මේ කටයුත්ත පිටපස්සේ බොහෝ දෙනෙක් ඉඳගෙන ශක්තියක් දුන්නා. මම හිතන්නේ මෙතන ඉන්න හැම දෙනෙක්ම වගේ ඔබට හැකි පමණින් මේ ස්ථානය මේ තත්ත්වයට පත් කරන්න උදව්පකාර කළා. ඒ ශක්තිය නිසා තමයි මේ ලස්සන විහාරස්ථානය බුද්ධදම සංඝ කියන තෙරුවන් වෙනුවෙන් මේ ලැබිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ස්ථානය දකිනකොට ඔබේ හිතේ නිරාමිස සතුටක් ඇති වෙන්නට ඕන. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ලොකු වැඩිදවද්ද කියලානේ. පින්නතුනි කවදාවත් එහෙම හිතන්න එපා. එහෙම හිතුවනම් කවදාවත් රුවන්වැලි සෑය ගොඩනැගෙන්නේ නැහැ. එහෙම හිතුවනම් කවදාවත් සත්මහල් ප්‍රාසාදයක් එක්ක ලෝවාමා ප්‍රාසාදය ඉදි වෙන්නේ නැහැ. එහෙම හිතුවනම් මිරිසවැටිය වගේ මහා චෛත්‍ය ඉදි වෙන්නේ නැහැ. අපේ තීතිය සද්ධාවන්ත බෞද්ධයන් තමන්ගේ නිවසට වඩා ඉතාම බැබළෙන විදියට වසර දහස් ගානකට අතීතයේ සැලසුම් කළා, ගොඩනැගිලි හැදුවා, සංඝාරාම හැදුවා, චෛත්‍ය ගොඩනැගුවා, ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ඉදි කළා. හදවතේ උතුරා යන ශ්‍රද්ධාවෙන් එදා ජේතවනාරාමයේ ඉදි කරන අවස්ථාවේදී අනාථපිණ්ඩික සිරිතුමා 54 කෝටියක් වැය කළා. සංඝයා වහන්සේලාට පාපී දාන ප්‍රතිමිත පාපිස්සේ වටිනාකම විසංඛාව පූජා කරේ වටිනාකම ලක්ෂයයි. ඒ කාණ්ඩයට කහවණු ලක්ෂයයි. එහෙම සාසනෙට පූජා කළා, බුදුහාමුදුරන්ට පූජා කළා. බුදුහාමුදුර වැඩිපුර ගස් යට හිටියේ ආරණ්‍යවල හිටියේ ස්වාමීන් වහන්සේලා. නමුත් ශ්‍රද්ධාවන්තයගේ ලක්ෂණය තමයි තමන්ට කරන්න පුළුවන් උපරිම කැපවීම සාසනෙ සිද්ධ කරනවා. ඒක පුද්ගලෙකුට කරන දෙයක් නෙවෙයි. ඒක තවත් බොහෝ පිරිසකට සසර සුගතිගාමි වෙන්න, නිවන් මගට ප්‍රීස්තවන්නට, ඒ විතරක් නෙවෙයි තමන්ගේ හිතේ මානසික සුවේ දිනු කරගන්නට ඒක කරන කැපකිරීම. මේ විහාරස්ථානෙ ඉඳගෙන යම් කෙනෙක් මල පහනක් පූජා කරනවා නම් අද විතරක් නෙවෙයි ඉදිරි වසර සිය ගානටම ඒ කරන හැම පින්කමක මානිසංශය මේ සඳහා කැපවෙච්ච හැම දිනාටම ලැබෙනවා. ඒ නිසා ඔබ හුඟා සතුටට පත්වන්න. ඔබ ඉතාම මහන්සියෙන් හරියම්බ කරපු ධනය, ධාර්මික ධනය නිර්ලෝභීව කැප කරපු නිසායි මේ ලස්සන ස්ථානයක් සාසනෙ වෙනුවෙන් කැප වුණේ, සාසනෙට ලැබුණේ. මේ පිටුපස්සේ ඔබ හැමදෙනාම සිටියේ වගේම මේ කටයුත්ත පිටුපස්සේ මහා යෝධ ශක්තියක් වෙච්ච කෙනෙක් හිටියා. එතුමාද මෙතන හිටියා නම් එතුමා තමයි වැඩිපුරම සතුටු වෙන්නේ. නමුත් එතුමාද මෙතන නෙවෙයි, එතුමාද රෝහල්ගත වෙන්නේ. එතුමා සුවය ලබා අපි හිතනවා ගෙදර ඇවිල්ලා ඇති කියලා. ඒ තමයි ડોક્ટર වෝල්ටින් ජයසිංහ මහත්මයා. අපි හැමදෙනාම මේ සිද්ධ කරන සියලුම පින්කම් වල ආශිර්වාදය අපි එතුමාට ඉතාම පිරිසිදු සිතින්, මෛත්‍රී සාගර සිතින් අනුමෝදන් කරන්නට ඕන. එතුමාගේ දැවැන්ත ශක්තිය නිසායි පෙනුතුනි මේ ස්ථානයේ අද මේ තත්ත්වයට පත් වුනේ. එතුමා මේ ස්ථානයේ දැකපු මුල් අවස්ථාවේදීම එතුමාගේ නමට ගැලපෙන විදියට, ජයසිංහ කියන විදියට ජයග්‍රාහී සිංහෙක් වගේ එතුමා කිව්වේ මේ ස්ථානය අපි අදම මිලදී ගන්නවා කියලා. ඒ වචනේ, ඒ දැවැන්ත වචනේ පිටුපස්සේ ඔබ හැමදෙනාම ඉඳගෙන එතුමාට ශක්තියක් වුණා. ඉතින් එතුමා අපි හැමදෙනාටම දහවර තාත්ත කෙනෙක් වගේ, මේ ශාසනයට පියෙක් වගේ. එතුමා කරපු ඒ දැවැන්ත කැපවීම නිසායි අද මේ ලස්සන විහාරස්ථානය අපට ලැබුණේ. ඒනි සාද පටන් සිද කරන සියලූම පින් කමලානි සංස එතුමා ඇතුළු ඔබ හැම දෙනාටම ඔබ ජීවත් වනත් ඔබ ජීවත් නෝනත් සස්රාත් බවස්සය ගානක් සමාට කල්පගානක් පින් වැඩෙන පින් සමකුයි ඔබ සිද කළේ කියලා ඔබ හැම දෙනාම සතුට වන්න ඒ පින ලොස් ඇන්ජලිස් විහාරස්ථානයේ සිටින ස්වාමීන් වහන්සේල වශයෙන් අප හැම දෙනාම ඔබ හැම දෙනාටම මේ පින අනුමෝදන් කරනවා. ඒ පින ආනිසංසයෙන් ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි ලබත්වා. මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළම සීලාදී ප්‍රතිපදි සම්පූර්ණ කරගෙන උපරිම ලෙස තමගේ සිත දිනු කරන්නට ඔබට මේ සියලුම පින් ශක්තියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Dear friends in Dhamma, all of you gathered here today for a special meritorious act. You hope to get blessings from the Kripa Gem for the new year 2020. On the behalf of Mahasangha of the Los Angeles Buddhist Vihara, first of all I would like to convey our blessings for all of you. Have a very peaceful, healthy and mindful New Year 2020. When you come here, actually, first of all, we receive the blessings of the Triple Gem, the Supreme Buddha, the Dhamma of his teachings, and the Noble Sangha. Wherever we are with the Triple Gem, automatically we receive the blessings, supreme blessings. Not only that, you know, here, usually we say that monks are giving blessings for you, but we should understand we are unable to give you blessings. We monks only make the situation that you can acquire, you can develop blessings by yourself. That is the thing that we are doing here. Buddha says, if a person can do something in the morning with a pure mind, physically, verbally, or mentally, that morning is a good morning. This is the way how we develop our blessings. Ye ko bhikkhave sukubbanho kāyena sucharitaṃ charati vācāya sucharitaṃ charati manasāya sucharitaṃ charati sukubbanho. You know, in the world history, the first time Buddha has explained how we get a blessings for morning. Buddha first time says that good morning. Sometimes you may think that as Asians, you receive good morning from the West. Actually, it is not true. In the world history, before 2600 years ago, the Supreme Buddha has explained that the very good morning. If a person can do something with a pure mind in the morning, that morning is a good morning. Not only good morning, that Buddha says, good afternoon too. If a person can do something with a pure mind, physically, verbally, or mentally, afternoon, that afternoon is a good afternoon. Sumajjana. Again, Buddha says, if a person can do something with a pure mind, physically, verbally, or mentally, in an evening, that evening is a good evening. Susayanha. Sukubbanha, sumajjanha, susayanha. Morning, good afternoon, and good evening. In the world history, Buddha has explained the first time, good morning, good afternoon, and good evening. Not only that, Buddha says, if a person can succeed in the present moment, if a person can overcome craving or greed from his mind at the moment, that day is an excellent day. That is an excellent day. Baddhe karatta, excellent night. How do we purify our mind from negative thoughts? Especially Buddha has explained the way how we overcome greed from our mind. Whenever we are mindful, if we are aware of our body and mind at the present moment, and also if we can reflect on impermanence, arising and ceasing of our present thought, at the moment we don't depend on anything or anyone outside. it completely depends on wisdom. When we have this attitude or good emotions, positive thoughts, you know, automatically a lot of blessings happen in our life, according to the Mangala Sutta. When our mind is pure and calm, automatically a lot of blessings happen in our life. Dānañca dhammacaryāca etam mangalamuttamam. Practicing generosity is a supreme blessing. Dhammacaryāca, living according to the Dhamma, is a supreme blessing. Mātāpitu paṭṭhānam, helping our parents is a supreme blessing. Khatanyuta, gratitude is a supreme blessing. Kālena dhammasavanam, kālena dhammasākaccha, listening to Dhamma at the proper time, discussing Dhamma at the proper time, they are supreme blessings. Again, Buddha says, Samanānanca dasanam etam mangalamuttamam. Sane, virtuous persons is also a supreme blessing. Like that, there are 38 supreme blessings that Buddha has explained. If someone can develop these supreme blessings in his mind, actually we can make every day a new year, the 1st of January. Finally, Buddha says, Puttassa loka dhammehi cittam yassana kampati asokan virajan kemam etam mangalamuttamam. If a person can make unshakable mind among the 8 worldly conditions, labha labha, gain and loss, yasa ayasa, honor and dishonor, prasansa ninda, praise and blame, labha labha, yasa ayasa, ninda, prasansa, sapadukum, happiness and misery. Among these 8 things, if a person can make an unshakable mind, equal mind, you know, that is the highest blessing that Buddha has explained. In this very first day of this year, if we can understand Buddha's message and if we can develop, create supreme blessings by ourselves, that is the supreme blessing, that is the real blessings that we can acquire in our life. You know, when we develop our mind, in one side, we should develop our mind with compassion and loving kindness. On the other side, we should live with mindfulness. Whenever we are mindful, at the moment we are aware of our body and mind. It means our mind is not fixed anything or anyone outside. When we look at something, suddenly your mind goes to outside. But if you experience something through your senses, if you are clever to look at inside what happens to your mind at the moment, then you can understand your life. Then nobody or nothing can control you. This is the real liberation, freedom that Buddha has explained. In this very first day of this new year, if we can understand the Buddha's message, finally, we always try to live in mindfulness. Not only we are aware of our body and mind, but we always reflect on impermanence. We have to do only one thing, according to what the Buddha said. We have to succeed the present thought. Even though we live several years, many years, our entire life is a present thought. If someone can be mindful in the present moment, with awareness of our body and mind, actually, if we are able to succeed the present thought with mindfulness, our entire life is successful. Then we have overcome suffering. This is the path that Buddha has explained in this new year. In one side, we should develop our loving kindness again and again, thinking thus, may all beings be well, happy and peaceful. When we develop mindfulness, not only we have mindfulness, loving kindness, but we have compassion, sympathetic joy and equanimity. On the other side, we have to practice wisdom or panya, reflecting on impermanence. in this very first day of this year, if we can practice this path, actually we can succeed our entire life. We were born in this world, in this time, for this understanding, for this liberation. We are so fortunate. We should give the priority to develop our mind to the maximum level. That is why Buddha says, Sacitta Pariyodhanam. Purifying one's mind is the highest message of the Buddha. What are the negative thoughts that disturb our peace of mind? Greed, anger, and delusion. If we are able to overcome these negative thoughts from our mind, actually that is the real blessings that Buddha has explained. Sacitta Pariyodhanam. Arati Virati Papa. Etam Mangala Muttama. Abstaining from negative thoughts, craving, anger, and delusion is the highest blessing that we can develop in our life. Here, as monks, we would like to say you that this is the path that Buddha has explained. If we can develop this quality in our life, this is the real success in our life. In this moment, on behalf of Mahasangha of the Los Angeles Buddhist Vihara, we are going to chant very special blessing discourses upon you. By the power of the Buddha, Dhamma and Sangha, may you be well, happy and peaceful. May no harm come to you. May no problems come to you. May no difficulties come to you. May your righteous wishes meet with success. Finally, may all of us attain the final bliss of liberation. With that intention, we monks are going to chant for you. And with that intention, please pay your attention with great devotion in the triple gym to the blessings. Sadhu, sadhu.